එතුමා කොතනකවත් කිව්වේ නැහැ මෛත්‍රීපාල මහත්තයා ජනපති කරමු රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරමු කියලා කිව්වේ නැහැ. නමුත් බලෙන් පැනලා පිනට ඇමතිකමක් අරන් ඉන්න ඇමතිවරයෙක් තමයි ඩිලම් පෙරේරා ඇමතිතුමා. ඒ නිසා අපි කනගාටු වෙනවා ඒ පින් ගුත්තර කම ගැන එතුමා විසින්ම වැරදි විදිහට හරි ප්‍රකාශයක් කළා අපිට එතුමා ගැන ඇත්ත හෙළි කිරීමට හැකියාවක් ලබා දීම ගැන. එතුමා වැඩ නොකර එතුමාගේ පියා මේ ආණ්ඩුවේ ආණ්ඩුකාරවරේ. එතකොට එතුමාගේ පියා වැඩ කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට. නිලාම්පෙර මහත්තයා වැඩ කරෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. මාසයක් තමන්ගේ අතින් තෙල් ගහගෙන වාහනේ යන්න බැරිකම තියෙනකොට ඒ ඉන්න බැරිකමට තමයි ඔය ඇවිල්ලා බලෙන් පැනලා ආණ්ඩුවේ පිනට ඇමතිකමක් ලබා ගත්තේ කියන එක පැහැදිලිව කියන්න තියෙනවා. තුමාට තිබනේ කොන්දක් තියෙනවා නම් පිනට ඇමතිකමක් නොඅරගෙන ඉදිරියෙන් සටන් කරන්න.